අපි එංගලන්තයට අරගෙන ගියා. මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා සම්පූර්ණ වගකීම් භාර ගන්න තියෙනවා කුසල් ජනිත වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒ අනුව එංගලන්තයේ ඔහුව පරීක්ෂණ දෙකකට සම්බන්ධ කරෙව්වා. ඒ ප්‍රතිඵලත් එක්ක අනාගතේ අපිට කියන්න පුළුවන් ඔහු වෙනුවෙන් අපිට කළ හැකි ක්‍රියාදාමය මොකද්ද කියලා. අපි ඔහු වෙනුවෙන් උපරිම කැපවීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ විදිහට ක්‍රියාත්මක කරනවා. දැන්ට අවුරුදු 4ක සහනමක් ඔහුට පනවලා තියෙනවා. ඒක කොහොමද අඩු කරගන්නේ කියන කාරණේ තමයි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ.